ඒකට කියන දිව්‍යමය ස්වභාවය කියලා. ඒක අර සාමාන්‍ය වෙලාවකට එන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා පින්වත් ආනන්දේනි මේ ලෝකේ හැමදේම දුකයි. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද දුකයි කියලා කියන්නේ? නිවෙන්නේ නැති හැම එකක්ම දුකයි. මේ ප්‍රශ්නේ දැනගන්නකම් ආනන්දේනි කලබලයක් තියෙනවා, නිවීමක් නැහැ, ඕකත් දුකයි. ස්වාමී තේරුණා. එතකොට අපිට පුදුමාකාර සතුටක් දැනෙනවා. ඒ වචන, ඒ කතා කරන ශෛලිය, ඒ හදාස්, ඒවා අයනකොට, ඒවා පේනකොට, ඒවත් එක්ක අපි නිකන් අමුතුම මානසිකත්වයට පත් වෙන. ඒක නෙවෙයි දිව්‍ය කියලා කියන. ඩිවයින් කියලා කියන ඒවට. දිව්‍ය ස්වභාවය. ඒක මේ තරංගවල එක්තරා තරංගයක්. ඒකට සමවැදුනම පුදුමාකාර රිලැක්ස් එකක් දැනෙනවා. සෑහලුවක් දෙනවා, විවේකයක් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා. මේ ලෝකේ කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැහැ කියලා ඒ වෙලාවේ ඕනකක් අතරින්න පුළුවන් යාට. ඒක දැකිලා ශ්‍රද්ධාව පුරිලා ප්‍රීතියෙන් ඉන්නකොට ස්වාමිනේ අරක අරන් යන්න ටැබ් එක අරන් යන්න කියලා කිව්වා. ස්වාමිනේ මේ ලෙදර් සෙරප අරන් යන්න ආන්නේ පරන් යන්න කියලා කිව්වා. හැබැයි ඒක නැති වෙලා ලෙදර් දෙක නම් දෙන්න බෑ මේ අර බාට දෙක ගන්නකො. හැබැයි පාවිච්චි කරලා දෙන්න ඕනේ මට. ඒකක් දෙන්නේ නැහැ. පාවිච්චි කරලා ආයෙ ගේන්න කියලා දෙන්නේ. ඇයි? අර දිව්‍යමය ස්වභාවය තුළ යාට ඕන එකක් අතරින්න පුළුවන්. ඒ දිව්‍යමය ස්වභාවයේ මානසිකත්වයේ තුල එයාට ඕනම එකක් ටග්ගල තේරුම් ගන්න පුළුවන්. අනිත් වෙලාවට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අන්තකම කෙලස් එක තියෙන වෙලාව. ගොඩාක් දැන් ධර්මයක් ශ්‍රවණය කරනකොට දිව්‍යමය ස්වභාවය තමයි මතුවෙන්නේ. දැන් සමහර කට්ටියට බණ කියනකොට ඒ කට්ටිය කියන හැමදේම දුකයි ස්වාමීනි. දැන් තමයි තේරෙන්නේ මේ ඔක්කොම මම කරපු මෝඩ වැඩ කියලා. මම අදින් පස්සේ මේක කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙච්චර කාලයකට ඒක තේරුන්නේ නැහැ නේ. එහෙනම් දැන් මේක හැවුනම යාට අර දිව්‍යමය ස්වභාවයට දැනුණා. එතකොට ඇයි හරි වර්ධි තේරෙනවා. අපි කියන්න ඕනේ එයා දන්නවා එයාගේ අඩුපාඩු මොනවද කියලා. ගොඩාක් බෝධිසත්වරු ඉන්නවා මේ එයාට කමටන් ඕනේ නැහැ. කාටර් කියන එක ආගෙන හිටියම එයාට තේරෙනවා. එතකොට මේ අඩුපාඩුත් මගේ ළඟ තියෙනන්නේ. එයාට කවුරුත් කිව්වේ නඩුව හදන්න කියලා. එයා අදා ගන්නවා ඒක. එයා අතරමේ පොඩි ළමයින්ගෙන් අපි දැකලා තියෙනවා. කාටරි වැරද්දක් පෙන්නලා ඒ ගුරුවරයා අවවාදයක් දුන්නාම, අනුශාසනාවක් දුන්නාම එයාට තමයි දෙන්නේ. අනිත් අය ආගෙන ඉන්න කට්ටියත් ඒක කරන්නේ. ආ ඔව්. අනිත් අය කරන්නේ. ඇයි කියලා කිව්වම ඒක අපිත් තියනවාද කියලා ඔයාලා බලලා ඒ කට්ටිය නිවැරදි කරගන්නවා. හැබැයි සමහර තැන් වල තියෙනවා මේ හැමෝටම තනි තනියෙන් කළු ලැල්ල ලියන්න ඕනේ. නම දාලා ලියන්න ඕනේ. කෙසෙල් වළඳුවා නම් ලෙල්ල විසි කරන්න එපා. ආවල් ආන්දරුව. ආවල් ආන්දරුව කෙසෙල් වළඳුවොත් මේ ලෙල්ල විසි කරන්න එපා. ආවල් ආම්බරු කෙසල් වැළඳුවත් ලෙල්ල විසි කරන්න එපා කියලා නන්ලයිස්තු දාලා ලියන්න ඕනේ. නැත්නම් අරුණාංශ විසි කරන්න, මේ මුණාංශ විසි කරන්න. අරක ඇවුනට පිළිපදින්නේ නැහැ. පිළිපදින්නේ නැහැ. එහෙම එකක් නැහැ. හැමෝටම තනි තනියෙන් කියන්න ඕනේ. අර කට්ටියට එක්කෙනෙකුට කිව්වම ඔක්කොම ඒක පිළිපදිනවා. ඒ දිව්‍යමය ස්වභාවයට තමයි ඒක දැනෙන්නේ. ඒකට නිර්වචනයක් දෙන්න පුළුවන් ප්‍රේමය කියලා. දිව්‍යමය ස්වභාවයට ඒ ගොඩක් ඒ කතෝලික කට්ටිය එහෙම නිර්වචනයක් දෙනවා. දිව්‍යමය ස්වභාවයට සමාන කරන ඒකල ප්‍රේමය කියලා. මොකද ඒකෙන් අදහස් කරන්නේ මේ ලෝකේ කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව අනිත් අයගේ යාපත පිණිස ජීවිතේ උනත් දෙන්නතර නිර්මලයි කියලා කියනවා. ඒ දිව්‍යමය ස්වභාවය බලාපොරොත්තු නැහැ. හැබැයි ලෝකයා වෙන ජීවිත උනත් පුදනවා. හැබැයි ඒ නිර්වචනේ වැරදි. ප්‍රේමය කියලා කියන්නේ එයාට එයා කිසිම දෙයක් බලාපොරොත්තුව ජීවිතේ දෙනවයි කියලා කියන්නේ ජීවිතේ දෙන්න බලාපොරොත්තු තිබිලානේ. බලාපොරොත්තු නැතුව ජීවිතය දෙන්න බලාපොරොත්තුවක් තිබිලා. ඒක ඒගොල්ල දැක්කේ නැහැ. ඒක ඒගොල්ලන්ට આવුන්නේ නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැති කෙනා ජීවිතය දෙන්න බලාපොරොත්තුවකුත් නැහැ යාට. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. හැමදේම දුකයි, හැමදේම අනිත්‍යයි. ඒ නිසා මොකවත් කරන්න ඕනේ නැහැ. කරන්න ඕනේ වෙන දේ බලන්නේ කියන්නේ නැති. කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව ජීවිතය දෙන්න කියලා කිව්වම ඒ බලාපොරොත්තුව තියෙනවා. ජීවිතේ වල ලෝකේ වටින දෙයක්වත් නැහැ නේ. ඒ කියන්නේ එච්චර ලොකු ඇටැච්මන්ට් එකක් තියෙනවා ඒක ඇතුලේ. දැනීමක් තියෙන. ඒක ඒගොල්ලන්ට අවුලලා නැහැ. ඒකයි මේ ප්‍රඥාව කියන එක සීමා රයිට් එකක්. මේ විශ්වයම බේරගන්න තමයි ලෝක සත්‍යයට ධාම දේශනා කරනු ලබන්නේ. අපි හැදෙනවයි කියලා කියන්නේ මුළු විශ්වයටම යාපත. එක්කෙනෙක් රාත් තුනක් ඒක මුළු විශ්වයටම බලපානවා. ඒ නිසා විශ්වය ඒකේ තියෙනවා මේ විශ්ව දනුම කියලා. ඒක තියෙන විශ්ව අණුවල තියෙන්නේ. දැන් මේ පුටුව අපි හදනවා, වක් කරනවා, ප්ලාස්ටික් එක වක් කරලා අච්චුට දාලා ගන්නවා. මෙයා කවදාද දිර්ණේ වෙනවනේ? දිරාපත් වෙනවනේ. නිකම්ම මේ අල්ලනකොට කැඩිලා පොඩි වෙනවනේ. ඒක කවදාද වෙන්නේ? අපි දන්නේ. එයා දන්නවා. ඒ අණුව වක් කරනකොට මේ අණුවේ භ්‍රමණ වේගයට අනුව ඇති වෙන න්‍යාස්තියට අනුව එයාට ශක්තිය තීරණය වෙනවා. ඒ ශක්තියටම එයා දන්නවා මෙච්චර කාලෙ මං ඉවරයි. මේ කාලේ වෙනකොට පොඩ්ඩක් පාට වෙනස් කරන්න ඕනේ. මේ කාලේ වෙනකොට පොතු හැලෙන්න ඕනේ. මේ කාලේ වෙනකොට කබර වාග ඇදෙන්න ඕනේ. මේ කාලේ වෙනකොට පොඩි පොඩි ඉරියන්න ඕනේ. කාලයක් යනකොට පුපුරන්න ඕනේ. කාලයක් යනකොට කැඩෙන්න ඕනේ. එහෙනම් මේකෙන සෑම ගාක් කොලක්ම භෞතික වස්තුවකටම දැනුමක් තියෙනවා. සිතක් නැහැ. දැනුමක් තියෙනවා. උස්ම ගන්න ඕනේ. ඒ උස්ම වලින් හරිත හදන්න ඕනේ. ආලෝකයත් එක්ක ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඕනේ. පොළවෙන් වතුර ගන්න ඕනේ. ඒ කාලේ වෙනකොට ශක්තිය වැඩිම කෙලියට දාගන්න බෑ. ටක් ගල මල් හදන්න ඕනේ. මල් හදලා ඔක්කොම එළියට දාන්න ඕනේ. ප්‍රජාව හදන්න ඕනේ. ඒ නිසා ගෙඩි හදන්න ඕනේ. ඒකේ හැට හදන්න ඕනේ. ඒක වැටුනම පැලවෙන්න අවශ්‍ය මූලික දත්ත ටික ඒකෙත් තබන්න ඕනේ. මුළු ගයේම තියෙන තොරතුරු ටික අර ඇටේ තැම්පත් කරන අය. එතකොට දැම්මම මේ ගාමේ කැදෙනයි. මේකේ තියෙන තොරතුරු ටික 90% අරකේ තියෙනවා. කොළ මේමයි, ගෙඩි මේමයි, අතු මේමයි, කඳ මේමයි, වතුර ගන්න මේමයි, ප්‍රභා සංසලනය මේමයි, අරිත නිෂ්පාදනය කරන්න මේමයි, කොළ හලන්නේ මේමයි, පෝර අදන්නේ මේමයි කියලා ඔක්කොම කතන්දර ටික 90 වලින් තියෙනවා. අර අර ඇට ඇතුළ. එතන වැටනම ඒ ඇට නැවත පද්ධතිය බවට පත් වෙනවා. එක ධාතුවක සම්පූර්ණ කොටස් 32ම තිබුණා. අදවත තිබුණා, පෙනාලු තිබුණා, වකුගඩු ඔක්කොම තිබුණා එක ධාතුවක් තුළ. එතකොට ඒක ඩිම්බියට ඇතුල් වෙලා ඒ ධාතුව ක්‍රමානුකූලව අර 90 අර පොඩි 90 අදවත බවට පත් වෙනවා. මේ 90 අග්නියාසය බවට පත් වෙනවා. මේක පෙනාලු බවට පත් වෙනවා. සම්පූර්ණයෙන් කයම ඇදෙනවා. හැබැයි ඒ ඔක්කොම 90 වලින් තිබුණේ. අදවත 90ක් වශයෙන් තිබුණේ. අර එකතු කරලා ඒකේ එම ලොකු වෙනවා. බලනකොට අර ලොකු එකක්ම තමයි දැන් තිබිලා තියෙන්නේ. මේක විශ්ව ක්‍රියාවලිය. එතකොට මේ ලෝකේ හැම භෞතික වස්තුවකට දැනුමක් තියෙනවා. මොකද ඒ දැනුම එයාගේ අට ගැනීම, එයාගේ පැවැත්ම, එයාගේ දීර්ණය වීම, එයාගේ විනාශය. ඒ කාරණා හතර ඒගොල්ලෝ දන්නවා. ඒ කාරණා හතර අනුව තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. මේ ගස්කොළන් ඔක්කොම ඒව දන්නවා. ගා ඕනට ලොකු නම දැන් ඒ ගා අමාරු නඩත්තු කරන්න. මොකද කරන්නේ? නෑ. මුල මුදුන් මුල ඩිස්කනෙක්ට් කරන යා. විසන්ධි කරලා දානවා. මුදුන් මුල දිරලා මුදුන් මුලෙන් අර සම්පූර්ණ බෙනේ හැදෙන උඩට. මුදු මුල යදිරන්නේ වෙන මොකක් කරන්නේ? දැන් යා දන්න දැන් ඇති ජීවත් වෙන දැන් බෑ අපට දැන් මේක නඩත්තු කරන්න බෑ කියලා විඩාවෙන් යා ඒක මුදු මුල තමයි ඉස්සලාම විසන්ති කරන්නේ. එතනින් බෙනේ හැදිලා උඩටම ගියාන් පස්සේ බෙනේ හැදුනාම අර උඩ කට්ටියට යන්නේ නැහැ. ගා සම්පූර්ණ දිරනවා. බර වැඩි කොටස් කඩන් වැටෙනවා. ඒවා පෝර බවට පත් වෙනවා. අනිත් කට්ටිය ඒව අරගෙන පැලවෙනවා. මේ හැම දෙයකම මේ හැම හනුවක් තුළ මේ තොරතුරු තියෙනවා. තොරතුරු වලට අනුව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. එනම් මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ, මේ මන්දාකිනි ක්‍රියාත්මක වෙන්නේ, මේ ග්‍රහලෝක මණ්ඩල ක්‍රියාත්මක වෙන්නේ. අපි ඉන්න ග්‍රහය කැරකෙන්නේ, ඒවා ඉස්සෙන්නේ, පාත් වෙන්නේ, ගමන් කරන්නේ ඔක්කොම අපේ තරංග වලින්. අපි තමයි ඒකේ වගකීම දරන්න ඕනේ. අපි අවබෝධයක් නැතුව පාර යන මිනිස්සු දිහා රාගයෙන් බලනවා, පාර යන මිනිස්සු දිහා ද්වේෂයෙන් බලනවා, බඩමුට්ටු ටික එකතු කරගෙන ලෝභයෙන් කෑදරකමෙන් එතන බයිරය කියලා ඒක අල්ලාගෙන ඉන්නවා. මේ තරංග හැම එකක්ම මේ විශ්වයටම බලපානවා. සියලු සත්‍යෝ අද විඩාවටපත් වෙලා තියෙන්නේ අපේ තරංග නිසා. මුළු ලෝකෙටම අපි බලපෑමක් වෙලා දැන් මේ වෙනකොටත්. අපි හැදුවොත් මුළු විශ්වයම හැදෙනවා. ඒකයි භාග්‍යවත් වහන්සේ දේශනා කළේ, තමන්ව අවබෝධ කරගන්න, විශ්වයම අවබෝධ වෙයි. තමන්ව හදන්න, විශ්වය නිකන් ඇදෙයි කියලා. මේ ධර්මතාවයත් මනුෂ්‍යයෙකුට අරියන්නේ කලාතුරකින් එක වතාවයි. වැරදිච්ච වතාවල් ලැබුවාම මේ ආසේ තරු වගේලු පොළවේ වැලි වගේලු. හැබැයි කිසිම කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. බලනකොට යට ඔක්කොම හරි ගිහිල්ලා එකම එක තැනයි වැරදිලා තියෙන්නේ. සමහර කට්ටිය කියනවා ජීවිතේ එකම එක දවසක් මට වැරදුනා. ආයිතින් වරද්ද ගන්න. බලනකොට එතකොටත් වැරදිලා මේ මනුස්සයාට. ඒ මාන්නයටත් වැරදිලා. එහෙම තමයි කියන්නේ බලනකොට කලාතුරකින් අරියන්නේ. ජීවිත හැමදාම හැම මොහොතේම හැම තප්පරේම වැරදෙන එක තමයි වෙන්නේ. ඒක මිනිස්සු දන්නේ, ඒක පිළිගන්නේ. සිත කියන්නේ ක්‍රියාකාරී. ඒකාන්තරන් දුරන් ගමන් අසරිරංග වාතයක්. අර ශරීරයක් නැල්ලු, ගෘහයකුත් නැල්ලු. හැබැයි එක සැනේට ඕනම දුර ක්‍රියාකාරීත්වයක්. දැන් එන්ජිමක් තියෙනවා. එන්ජිමක් තියෙනවා. ඒ එන්ජිමට තෙල් දාන්න ඕනේ. තෙළු එන්ජිමයි තිබුණාට යන්නේ. ක්‍රියාත්මක කරවන්න ඕනේ. දනුම කියලා කියන්නේ එන්ජිම. ප්‍රාණ ධාතුව කියලා කියන්නේ ඉන්ධන. සිත කියන්නේ ක්‍රියාකාරී ස්වභාවය. ක්‍රියාකාරී ස්වභාවය. සිත කියන්නේ ක්‍රියාකාරී. ඒකාන්තරන් දුරන් ගමන් අසරිරංග වාතයක්. දැන් අදවත ඇත්ත දෙවාරයක් පිම්බෙන්න ඕනේ, ඇකිලෙන්න ඕනේ. විනාඩියකට තප්පර 60ට. එතකොට පෙනාලු ඇත්ත දෙවාරයක් මේ ඕමොස්ම ගන්න එපා. එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට විනාඩියකට තප්පර 8යි 15 සතාවක් එයා පිම්බෙනවා, ඇකිලෙනවා. 15 සතාවක්. ඒ කියන්නේ 120 ආයුෂ. පෘථිවිය ගෝලාකාරයි අංශක 360යි එක වටයක් කැරකෙන්න සම්පූර්ණ පටන් ගත්ත තැනට ආපහු කැරකිලා එන්න පැය 24යි 308 24න් බෙදුවම 15යි එතකොට විනාඩියට තප්පර 60යි උෂ්ම 15ක් ගන්න ඕනේ ඒක කාටද පෙනාලු වලට සාපේ එතකොට පරමායිස ගත්තාම 120යි 120යි ඒකෙන් අරිහඩක් ක්‍රියාත්මක වෙන්න ඕන හදවත දෙකෙන් පංගුවක් එතකොට කීයක් දෙන්නේ 8යි 8 අටපා 70 ඒක තමයි අදවතේ ක්‍රියාකාරීත්වය. එතකොට පරමායස කීයද 120යි. එතකොට දින 120ක් ක්‍රියාත්මක කරන්න ඕන ලේ ධාතුව. එතකොට මේ විශ්වය හැම එකකටම ගාණක් තියෙනවා. එතකොට අපේ ලන්ස් එක පෙනාලු වැඩ කරන්නේ තප්පරයට කී විනාඩියට කීයද 15යි. 15ක් තමයි අපේ මේ සුදු රුධිරාණ පවතින්නේ. දින 15යි. එතකොට මේ ශාරීරික සියලුම ක්‍රියාවල් වලට ගණනක් තියෙනවා. කවුද මේ ගාන මේන්ටන් කරන්නේ? දින ගාන කැලෙන්ඩරයක් ඇතුලේ තියෙනවද? හරි අද 14 වෙනිදා අද ඔයගොල්ලෝ මේක මේ අයින් කරන්න ඕනේ. දැන් 120 හරි මේ ලේ ධාතු අයින් කරන්න අලුත් ධාතුවක් අදන්න එතනට. කවුද මේක මේන්ටන් කරන්නේ? දැනුමක් තියෙනවා. කැපුනාම පට්ටිකා දාන්න කියලා අපි කිව්වද කයට? අපි හවසට ගත්තද? නෑනේ. එතකොට කය දන්නවා කැපුණ ගමන් ටක් ගාලා ලේවලින් පණිවිඩේ ගියාම මෙතන සිදුරක් තියෙනවා මෙතන ලේ ටික යනවා ගියොත් මෙයා මැරෙනවා එහෙම යන්න බෑ කියලා අදවතේ ස්පන්දන වැඩි කරලා ලේ ටික එතනට යවලා පට්ටික අදලා මුදවල පැච්චක වාලා දානවා ටික වෙලාවක ලේ නවතිනවා දවස් දෙකක් තුනක් යනකොට ප්‍රතිසත්තිකරණින් ඒක සනීපවත් කරලා දානවා එතකොට සිතක් මෙතනට තිබිලා නැහැනේ දැනුමක් තියෙන්නේ ප්‍රාණ ශක්තිය ආයෝජනය කරලා ඒ දැනුමෙන් ඒක කරන්නේ මේ දැම්මත් නැතත් සනීප වෙනවා බඩගිනි ගොඩක් බඩගිනි කෑම දෙන්නෙම නැහැ. පැය තුන හතරක් යනකොට කන්න බෑ. බඩගින්නේ නැහැ. මොකද ඇඟේ තියෙන තෙල් තට්ටුව දිය කරලා උණු කරලා ඒකෙන් ශක්තිය නිස්පාදනය කරගෙන ඒගොල්ලෝ. කරගෙන කයට ඒක අවශ්‍ය ශක්තිය අරගෙන තෙල් අඩු වෙනවා බඩගිනි හැදෙන්නේ නැහැ. කවුද ඒක කළේ? කයේ තියෙන දැනුම. සෛලයක් අදන්න කැල්සියම් ඕනේ, පොටෑසියම් ඕනේ, මැග්නීසියම් ඕනේ කියලා කවුද ලයිස්තුව දුන්නේ? ඒවා හරියටම අරගෙන හරියට සෛලිය හදනවානේ. ඒ DNA අරගෙන හරියටම තියෙන මොකක් වෙනස් වෙන්නේ නැහනේ. කකුලේ වෙන DNA එකක්, ඔළුවේ වෙන DNA එකක්, කනේ වෙන එකක්, නියපොත්ත වෙන එකක්. ඒම නැහනේ. ඔතනින් සෛලිය හදන හරියට ඒ විදිහටම ඒ ජානටික ඒ විදිහටම පැක් වෙනවානේ. කවුද ඒක මේන්ටේන් කරන්නේ? සිතද නැහැ. අපිට එච්චර දැනුමක් නැහැ. මේ ගන්න උපකරණය තව තැනක තියලා අමතක වෙනවා. කණ්ණාඩි ඇහේ දාගෙන හොයනවා අපි. පැන්සල කණේ තියාගෙන හැමතැනම පෙරලනවා මෙච්චර අසියෙන් ඉන්න කටිට ඔච්චර දැනුමක් තියනවාද කකුලේ තියෙන සෛල ටික ඒ විදිහටම කණේ හදන්නේ කවුද එතකොට ඒ කයෙත තියෙන දැනුම එයාගේ දැනුම ඒ හදන්නේ එයාගේ දැනුම මා විශාල එකක් ඒකයි අපි දොස්තරවරු එළිය හොයනවා දොස්තර මාත් එන්නේ ඇතුලේ ජීර්ණය කරන්න ඕනේ ක්‍රමයේ දන්නවා අජීර්ණ වෙනකොට එයා ටක් ගල වමනිය කරනවා පාචනය කරනවා කයෙ තියාගන්නේ දානය කරගන්න බෑ නෝ උණ හදලා පුච්චලා දානවා සෙම හදලා ඒ ඔක්කොම දිය කරලා බුරුල් කරලා ගලවලා එළියට විසි කරලා දානවා දොස්තර මාතේ නැතුලේ ඒ කයේ දැනුම කයේ දන්නවා සමහර ඒවා ගන්නකොටම තේරෙන මේක හරියන්නේ නැහැ කියලා කවුද ඒක කිව්වේ දන්නේ SMS එක අකාවේ නැහැ නේ අපිට මේක වළඳන්න එපා කය කියනවා ගන්න එපා කියලා දිව කසනවා කට කහනවා එතකොට අපි දන්න මේක හරියන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ ඒ දැනුම කයේ දැනුම සිත කියන ක්‍රියාකාරීත්වයක් ඒ දැනෙන දේවල්ට අනුව එයා ක්‍රියාවක් ගන්නවා එයා මේ තීරණයක් ගන්නවා මේක ගන්නවා දැවිල්ලද පොඩ්ඩක් ඉන්න දැවිල්ල දැනගන්නේ දැනුම හැබැයි සිත මොකද්ද කරන්නේ ටග්ගල වතුර බොනවා සීනි කනවා මොනවාරි එයාට ක්‍රියාවක් දෙනවා ටග්ගල ක්‍රියාකාරීත්වයක් තියෙන සිත ඒ ක්‍රියාත්මක වෙන නිසා ඒ දැනුමත් එක්ක ආයතනත් එක්ක ක්‍රියාත්මක වීමෙන් අට ගන්න සංස්කාර නිසා එයා ඉපදෙනවා භවයකට ගන්නවා. එයා භවේ යනවා. පේනවා, දැනෙනවා, ඇඟෙනවා, ඒ ඔක්කොම දැනුමනේ. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, පොට්ටබ්බ විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ. මොකද මේක දැනීමක්. චක්කු විඤ්ඤාණ කියන්නේ ඇසේ දැනීම. බුදුහාමුදුරුවෝ කතන්දරේ දන්නවා. සෝත විඤ්ඤාණ ඇසීම නිසා අට ගන්නව දැනීම. හැබැයි දැනීමෙන් නවත්තනවද? හරු මොකද දන්නේ අපිට විවේචනය කරන සංගයට ආපුද මාපෝ. එහෙම එකක් අපි අල්ලා ගන්නවා. අල්ලගෙන ඒ මනුස්සයාට විවේචනය කළා ඒ මනුස්සයාට වෛර බැඳලා ඒ මනුස්සය එනකන් ඉන්නවා බනින්න පරිගන්න. ඒක සිතෙන් ඇතිවෙච්ච ක්‍රියාවලියක්. ඒකයි නවත්තන්න ඕනේ. ඒ ක්‍රියාකාරීත්වය නිසා අටගන්නව සංස්කාරයයි නවත්තන්න ඕනේ. දැනීම නවත්තන්න, පේනක කොහොමද නවත්තන්නේ, ඇහෙනක කොහොමද නවත්තන්නේ. ඒ නිසා පෙනුනට කමක් නැ, බලන්න යන්න එපා. ඇහෙනක කොහොමද නවත්තන්නේ, අපි බීරෝ නෙමෙයි නං ඇහෙනවා. ඇහුනට කමක් නැ, අහන්න යන්න එපා. සිතේ ස්වභාවයක් සිතන එක, බල්ලගේ ස්වභාවය මොනවාද බුරණ එක, වැස්සේ ස්වභාවය මොනවාද වයින් එක, පටිවි ස්වභාවය මොනවාද උසලගෙන ඉන්න එක, සිතේ ස්වභාවය සිතන එක නවත්තන්න බෑ. හැබැයි ඉතන්න යන්න එපා. ඉතන දේවල් දැනගත්තාම ඇති, මේම දෙයක් හිතුණා, ඒක දැන් දන්නවා අපි, එච්චරයි. හිතන වාඩි වෙලා, එතකොට මම තව අවුරුදු පහකේ මම එතකොට වස් 10යි. එතකොට මම මාන කරනවා. හැබැයි ලබන අවුරුදු ආයෙත් ඉවරයි. එයා කල්පනා. එතකොට මාන කරන අතන 100ක් මාන කරන. එතන සේනාසනයක් අදලා ඒ දිස්ත්‍රික්කේ බාර දෙනවා. එතන ගුටි කණ්ඩ තියෙන ලබන මාසේ. එයා දන්නේ. එයා එතන ලොකු දවන්ත සේනාසනයක් අදනවා. එහෙම හිතන වාඩි වෙලා ලෝක හදලා කල්පනා කරලා විවිධාකාර චිත්‍ර හදලා ඒවට ඔක්කොම සංස්කාර හදනවා. දැන් ඒ සංස්කාරයේ අදන චෛතසිකවල ධාරිතාව වැඩි නම් ඒවා ක්‍රියාත්මක වෙනවනේ. ක්‍රියාත්මක වෙන්න නම් මම එතනට යන්න එපායි. ඇයි මමනේ හදලා තින්නේ, මට සාපේක්ෂ. එතකොට එතන ඒක කරන්න මම යන්න ඕනේ. එහෙනම් නැවත ඉදීමක් තමයි හදලා තින්නේ. එහෙනම් අනාගතය හදන හැම මොහොතෙම එයා භවයක් හදනවා. ඒකේ එයානේ නළුවා, ප්‍රධාන නළුවා. එහෙම නැත්නම් නිලිය. එතකොට ඒක රංගපාණ්ඩය යන්න ඕනේ එතනට. සේනාසන හදන්න යන්න ඕනි, මානකම කරන්න යන්න ඕනි, මුතුකුඩේ යටින් යනවා වාගේ මෙනේ කරනවා. මේ භවයේ මුතුකුඩ හම්බෙන්නේ නැහැ. එනම් මුතුකුඩ හම්බෙලා ඒක යටින් යන්න ඒ ප්‍රධාන චරිතය නළුවාගේ චරිතය රඟපාන්න එයා එතනට යන්න ඕනි. ඒ කියන්නේ භවයේ හදලා. ඒකයි අනාගතේ ඉන්න හැමෝම භව හදනවා. අතීතේ ඉන්න කට්ටියත් භව හදනයි. අතීතේ වෙලා ඉවරයි. එයා ඒක වෙනස් කරනවා. ඒ කාලේ ඉතින් මේ අටවසරේ මම පස්සුණා නෑ. අපරාධ අසුනේ එක 8 වසරට පස්සේ 9 වසරට ගිහිල්ලා 10 ගිහිල්ලා ඕ ලෙවල් කරලා ඒ ලෙවල් උත් කරලා කැම්පස් එකට ගිහිල්ලා ඩිග්‍රියකුත් අරගෙන හද මම මාන වෙලා තිබුණා නම් කියලා වැඩක් නැද නිකන් විශාල ගාම්භීරත්වයෙන් බණ කියලා මිනිස්සුන් ඉංග්‍රීසියෙන් මං හරියට කමටහන් දෙනවා සුද්ධන්ට එක සුද්ධෙක් නෑ බණ අහන්න සුද්ධන්ට කමටහන් දෙනවන්නේ සුද්ධ නිකන් සීන තියලා ආගෙන ඉන්නේ සීන නැති වුණාට පස්සේ ඇයිද සුද්ධට ඒ සීයක් නෑ එහෙම එක එක ඒව කල්පනා කරනවා බලනකොට අර නැති වෙච්ච අතීතය මොකද්ද එකක් වුණා ඒක හිවරයි ඒකට නැවත පණ දීලා නොවෙච්ච දේ එතන සිදු කරනවා යා මේම වුණා නම් හොඳයි අරම වුණා නම් අපරාධී ඉතින් විවාහ වෙලා දැනු ළමයි දෙන්නමනේ කොල්ලෙක් ඉපදුනා නම් තව ටික දවසක් ඉඳලා කොල්ලෙක් අදලා තියලා එන්න තිබුණා පරම්පරාව දැන් කෙල්ල දෙන්නාගේ ඔක්කොම ඉවරයි කතන්දරේ එයා නැවත එතනට ගිහිලා නැවත ඒකට අප්ඩේට් එකක් දානවා ඒක නැවත ප්‍රතිසංස්කරණය කරලා අර අතීතය තුල නැවත භවයක් හදනවා යා. අරක මවනවා. මවලා එයාට ඕන ඇදිර වෙනස් කරනවා. වැරදිච්ච තැන් වැරදුන්නේ නැහැ වාගේ කදනවා. ඒ දුර්වල තැන් ඒ ඔක්කොම ශක්තිමත් කරනවා. එයාට අකමැති දේවල් කැමැති විදිහට වෙනස් කරලා අර අතීතය නැවත ගොඩනගනවා. හැබැයි ඒක ඉවර වෙච්ච නිසා අර ඉතුරු ටික අනාගතේ වෙන්නේ. දන්නේ හදන්නේ. එහෙනම් මේකේ ප්‍රතිඵල ඉදිරියට තියෙන්නේ. එයා දන්නේ නැහැ මම අතීතය මෙනෙහි කරන්නේ. හැබැයි ඇදෙන්නේ අනාගතේ. මේ දුර්වලකම් ගොඩාක් දුරට මිනිස්සු තේරුම් ගන්නෑ. ඒ නිසා තමයි ඒගොල්ලෝ පුදුජන වෙලා ඉන්නේ. ඒවා තේරුම් ගත්ත නිසා තමයි තාපසවරු වර්ෂයෙන් ඉන්නේ. ඒවලු බව හැදෙන්නේ. අනාගතයක් නෑ, අතීතයක් නෑ. තියෙන මොහොත තුල ඉන්නවා. මොනවද ලැබුණේ? ලැබුණාට පස්සේ තමයි ගන්න. ආ මේක තමයි දැන් ලැබෙන්න තිබුණේ. බග්ගල කාලා දාලා නිකා ඉන්නවා. ඇයි මේක ලුණු දාලා නැත්තේ? මේක තව ටිකක් තම්බන්න තිබුණා. තෙල් ටිකක් දාන්න. ඒව මොකවත් නෑ. ඇයි? එහෙම අදාසක් නෑ තිබුණද මේ කම්බෙච් එකත් ලොකු දෙයක්. එතනින් යාට මොකවත් අදාසක් නැහැ. ඒක වළඳලා නිකයින. ඒ මානසිකත්වයට ගොඩාක් දුරට අපි එන්නේ නැහැ. අපට එහෙම මානසිකත්ව කඩන්න දක්ෂ නැහැ. අපි පුළුවන් තරම් දක්ෂ වෙලා තින අතීතයේ ඉන්නත් අනාගතයේ ඉන්න. එක දවසකට පුළුවන් තරම් එක භවයක් හරි අඩු කරන්නේ නැහැ. භව 10ක් විතර හදනවා. කොහොමද හදන? ඊයේ 20ක් හදනවා. අද නම් 25ක්වත් හදනවා. යන්න කලින් රාන්දුන්ට ගාලමයි යන්නේ. මේ භවේ ගාන්න හම්බෙන්නේ. එතකොට ගාන්න කවදද එන්නේපායි? අර දේවදත්ත ආවා වාගේ අසංකේක එහෙම එනවා යා. කවදරි ගානවා. හැබැයි මේ භවේ ගාන්න හම්බෙන්නේ නැහැ. ඇයි උපසම්පදා වෙලා වැඩි හිටියේ. හැබැයි කවදරි ගාන්න දෙපයි. එහෙනම් එයා එතකම් ඉපදෙනවා. බලන්න මේ අදන භව. ජාති ජරා තමයි හදන්නේ. විශ්ව ක්‍රියාවලිය කොටසක්. විශ්වයේ ක්‍රියාවලියක් තියෙනවා. ඒකේ කොටසක් යා. දැන් විශ්වයේ හැමදේම අනිත්‍ය වෙනවනේ. සිතත් විශ්වයේ ක්‍රියාවලියක් නම් මම අනිත්‍ය පිළිගන්නවද? මම ගෙවල් හදනවානේ, බැංකු දානවා, ස්ථිර සම්පතු දානවානේ, වාහන අරගෙන net එකෙන් දාලා වාලා තිනයි, දිරාපත් වෙන්නේ නැද්ද? මල කඩ ගන්න නැද්ද? කෑලි බින්දෙන්නේ නැද්ද? ඔසර් ගෙවෙන්නේ නැද්ද? ඒ වයි මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ විශ්ව ක්‍රියාවලියක කොටසක් තමයි සිතේ ක්‍රියාවලිය. හැබැයි ඒක අපි පිළිගන්නේ නැහැ. මාර්ගඵලලාභින් වලින් වෙන්නේ මාර්ගඵලයෙන් ඵලයට එයා අර විශ්ව ක්‍රියාවලියමයි මම කියන තැනට එනවා යා. එයා දන්න මේ වානේ වාලා තිබ්බත් ඇරලා තිබ්බත් මේක ආවිස ඉවර වෙනකොට මේවා ඔක්කොම දිරනවා. කොච්චර වාලා පරිස්සම් කළත් අර තීන්තවල කාල ඉවරුනම ඒක යනවාමයි. LED බල්බ් එක දවසකට පැයක් දානවා. කී වතාවක් දාන්න පුළුවන්ද? 500 වතාවයි. පැය 500යි ඒක තියෙන කන්ඩෙන්සර් එක ඒ රෙසිස්ටර් එක අදලා තියෙන්නේ. පැය 500න් එක පිච්චෙනවා. එතකොට දවසට විනාඩි 5 ගානේ දැම්මත්, පැය ගානේ දැම්මත්, පැය 8 ගානේ දවසට දැම්මත් 500නේ පුළුවන්. එතනින් යන්න බෑනේ. මේක අපිට තේරෙන්නේ නැහැ. අඩුවෙන් දැම්මා මේක වැඩි කාලයක් තියයි කියලා හිතනවා. වැඩි කාලයක් තියන්නේ පැය 500මයි. අර අවුරුදු ගාන වැඩි. නම් පැය 500මයි. එයාට ඒක තේරෙන්නේ. ඒ ධර්මය එයා පිළිගන්නේ නැහැ. බලන්න ඉමින් ඉමින් පරිස්සමෙන් මේක පාවිච්චි කරලා අවුරුදු 15ක් තිබුණානේ මේ බල්බේ. නෑ පැය 500යි පාවිච්චි කරලා තියෙන්නේ. අර මනස ඉක්මනට පාවිච්චි කළා පැය 500. මේ මනස අවුරුදු 25ක් ගණකන් ලෝභකමෙන් පාවිච්චි කළා. එකම බල්බ් එක එකම පැය 500. මේ මනස පරිස්සම් කළා පැය 500. මේ මනස අපරිස්සම් කළා. මේක තේරුම් ගන්න නෑ. එයා හිතන අර අවුරුදු 15ක් තිබුණානේ සැඳ කාලයක් මේක පත්තු කළා කියලා නෑ. 500යි පත්තු කළා තියෙන්නේ. මේ ක්‍රියාවලිය සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නෑ. පළවෙනි මාර්ගඵලෙන් පටවිය තුල තියෙන නිවැරදි දැක්ම. පළවෙනි මාර්ගඵලය. ආපෝ ධාතුව තුල තියෙන නිවැරදි දැක්ම සකෘදාගාමි දෙවන ඵලය. වායෝ ධාතුවල සංස්කාරවල තියෙන නිවැරදි දැක්ම අනාගාමි ඵලය. තේජෝ ධාතුවේ සිතේ තියෙන නිවැරදි දැක්ම රාත් ඵලය. මේම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතර මහා භූතයට ඵල හතරක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ නිවැරදි දැක්ම හරියට එයා දකිනවා ඒක. ඒක දැක්කාම ඒත් ඉතින් පස්සේ ඒකේ ප්‍රශ්නයක් නෑ යාට. එයා නිදහස් ඒකෙන්. ඒ දකින්න බැරි නිසානේ අවුවෙන්නේ. ඥාන ළමෙක් බලන්න යනවා. කියමුකෝ මෙතන උපාසක මාත්‍යාට අපි මේ මනමාලි බලන්න යනවා කියලා. ගිහිල්ලා කියන්නේ මොනවද මෙයා LLB කරලා තියෙන පුතේ. නීතිඥවරියා. මෙයාට පඩි හම්බෙන එක නඩුවක් කතා කරුවා. පුතාට මාස 3 වාඩිලා කන්න පුළුවන්. හරි ගුණ යාපත් කෙනෙක්. ඕමනේ කතන්දර කියන්නේ. පුතේ එතන ඉන්න ඔක්කොමත් එක කටකාලා බොරු කියලා මිනිස්සු බැරි ගස්සලා මා කටකාර ගෑණියෙක්. කට හැරියොත් නවත්තන්න. එහෙම තමයි උසාවි වල. පුතා මේක නම් හරියන්නේ නැහැ උඹට. එහෙම කිව්වොත් එක කෙරෙයිද? මෙයා හම්බ කරලා දැන් පුතාට කණ්ඩ දෙන්නේ. ගෙදර වැඩකාරයා වගේ යාගෙන් කැම කල කුටි කාලෙන්න කැමතිද? ඒක කෙරෙන්නේ නැහැ. රස්සාවට යන ගෑනු කොහම පෞල් ජීවිත ගැලපෙන්නේ නැහැ පුතේ. ඉතින් මේක ඉතින් කොහමත් පුතාට කමක් නැද්ද? කොහොමදත් කෙරෙන්නේ නැහැ. එතන තින රින ටික කියන්නේ. ධන ටික කියන්නේ. ඔක්කොම ධන කියන්නේ. මේම තියෙනව අරමත. එතකොට ඒක කෙරෙනවා. කිරිලා ඉවර වෙලා තම කල්පනා කරන මුන් ඔක්කොම එකතු වෙලා ලොකුන් කොට්ටිය ඔක්කොමලා රතින් අදාලා පෝරුව අදලා මාව පෝරකේ බැඳා. දැන් පෝරකේ බැඳලා තියෙන ලණුව දාලා තියෙන බෙල්ලට යන්නේ නමන්නේ. අර රින ටික කියන්නේ ධන ටික විතරයි කියන්නේ. කිසිම දවසක කිසිම මිනිසෙක් තමන්ගේ දුර්වලකම අඩුපාඩුව කියන්නේ නැහැ. මෙච්චර ඉගෙනගෙන තිනවා මෙච්චර වත්කම් තිනවා මෙච්චර තිනවා කිසිම මනුස්සත්වයක් නෑ අම්මා තාත්තට සලකන්නේ ඉක්මනට තරහා යනවා පාට වලට ගිහලා බීලා කලිසන්සෙට් නැතුව මේ මනුස්සය එන්නේ වාහනය ගත්තාම මේ මනුස්සර කිසිම සීයක් නෑ පේමන්ට් උඩින් යන්නේ මේවා මොකවත් කියන්නේ හයිබ්‍රිඩ් වාහනයක් තියනවා කියලා කියනවා පිළිවෙලට එලවනවාද කියලා කියනවාද නෑ ලස්ස මෙච්චර පොතේ තිනවා මේවා හරියට නිවැරදිව යහපත් අම්බ කළාද කියලා කියනවාද නෑ මෙච්චර ඉගෙනගෙන තිනවා කිසිම කෙනෙකුට කීකරු නැ අඩංගු නැ මේ මනුස්සයාට කිසිම යථාර්ථවාදකමක් නැ ඒක කියනද නැ උපාධිය විතරයි කියන්නේ එතකොට කොහොමද ලෝකේ පවතින්නේ විනාශ වෙනවා අද ලෝකේ හැමතැනම තියෙන ඕක ඇත්ත කියන්නේ කවුරු ඇත්ත සංගවල බොරුව තමයි එළියට දාන්නේ ඒ අවබෝධය ඒ පටවිය තුල තියෙන නිවැරදි දැක්ම කවදාද යට පැමිණෙන්නේ එතනින් පස්සේ ලෝකේ කිසිම කෙනෙකුට යව අල්ලන්න බෑ රවට්ටන ඒ නිසා බුදුහාමර ස්ථිරවසෙම කෙනා එයාට ආපසු යන්න බෑ මාර්යා නෙමේ මාර්යා විශාල සේනාවකින් ඇවිල්ලා පාර දුන්නත් පුතුජන කරන්න බෑ යාව අර පටවි දැනුම ඒ නිවැරදි දැක්ම අයින් කරලා අර නැවත අර ඉටපතන්න ගේන්න බෑ මාර්යාට ඒක කරන්න බෑ මේ ලෝකේ කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ බුදුහාමරන්ට කරන්නවත් බෑ විඥාණයට දැනුම නෙමෙයි තියෙන්නේ ප්‍රඥාව ප්‍රඥාවයි තියෙන්නේ දෙක එයා දැනුම එයාගේ කරගන්නවා ඒක එයාට අයිති නැති එකක් ඒ නිසා තමයි ඉපදෙන්නේ. ඒකනේ දැනුම තියෙන කට්ටියට කාටවත් පටවිය පිළිබඳ නිවැරදි දැක්මක් නැත්තේ. හැබැයි ප්‍රඥාවන්තට නිවැරදි දැක්ම තියෙනවා. සිතට ස්වභාවිකවම තියෙන උරුමය තමයි ප්‍රඥාව. හැබැයි ප්‍රඥාව සිතට උරුමයි කියලා සිත දන්නේ නැහැ. සිත හිතනවා මම උපාධියක් කළා BSc නම් ඒක තමයි මගේ ප්‍රඥාව කියලා ඒ දැනුමයට අයිති කරගන්නවා. අයිති කරගත්තම මාන්න ඇදිලා, ඉතුවක්කාරකම ඇදිලා, අහංකාරකම ඇදිලා විනාශ වෙනවා. ඒක දැනීමක්. ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් හාමුදුරම කම්බ වුණා මට කොළඹදී. හොඳට කතා වතුර වාගේ. හොඳට ඉගෙන ගත්ත කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ මේ හොඳට ඉංග්‍රීසි පුළුවන් මේ හාමුදුරන්ට කියලා. මම කිව්වා මේ ඉංග්‍රීසි is not a knowledge, it's a language කියලා. ඉංග්‍රීසිම දුන්නා යටවත්. රසයට හරියට ලැජ්ජ ඇතුණා. ඉංග්‍රීසි කියලා කියන්නේ දැනුමක් නෙමෙයි. අවබෝධයක් නෙමෙයි. ඒක භාෂාවක්. පොඩි කාලේ ඉපදිච්ච ළමයා එක ආගෙන තියම එයා කතා කරනවා. එංගලන්තයට ගියාම සුද්දා ඉඟා කන්න ඉංග්‍රීසියෙන්. අපි අම්මේ අම්මේ කියලා කියන්නේ එයා මමි මමි කියලා කියවම සතපණක් හම් වෙනවා. දැන් පාර් ගේයක් ළඟට ගිහලා අම්මේ කියලා කියන් බට්ටියක් දෙනවා. ඌ කියලා මමි කියලා කියවම උට බට්ටියක් දෙනවා. එතකොට දැන් අපි ගෙල්ලා අනුකම්පා කරන්න ඌ කියලා මර්සි ප්ලීස් මර්සි මී කියලා උට මොනාර දෙනවා ගෙදරින් කර පොඩි රෙදි කැල්ලක් හරි දෙනවා. එතකොට සුද්දා ඉඟා කන්න ඉංග්‍රීසියෙන්. අබැයි සුද්දා ඉගෙනගෙනද නෑ. ඒකනේ රස්සාව කරන්න බැරි. මේක භාෂාවක්. ඒක අවබෝධයක් නෙමෙයි. ඒක දැනීමක්. ඒක භාෂාවක්. ලෝකේ ඇත්ත ඒක තමයි. අපි ඉගෙන ගන්න දේවල්, දැන ගන්න දේවල්, ආ ගන්න දේවල් දැනුම. ඒක ප්‍රඥාව නෙමෙයි. ඒක දැනීමක්. සෝත විඥාණයෙන්, චක්කු විඥාණයෙන්, ජීවා විඥාණයෙන්, පොට්ටබ්බ විඥාණයෙන්, මනෝ සංචේත විඥාණයෙන් ගන්න දැනුම ඒක. එතකොට මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? ප්‍රඥාව යනු මේ සියලු සංස්කාරවලින් නිදාසීමේ අවබෝධය. ඒක තමයි ප්‍රඥාව. ප්‍රඥාවන්තයා කියන්නේ කවුද? ලෝකෙ හැමදේම දන්න කෙනා නෙමෙයි. කිසිම දෙයක් අහුවෙන්නේ නැති කෙනා. එයා තමයි ප්‍රඥාවන්තයා. ප්‍රඥාවෙමයි මනින්නේ. ලෝකෙ සියලුම දේවල් දන්නවා එයා. ඒකට කියන ග්‍රෑන්ඩ් මාස්ටර් කියලා කියනවා. ග්‍රෑන්ඩ් මාස්ටර් කියලා තමයි යට කියන්නේ. ලෝකෙ ගොඩාක් දේවල් දන්නවා එයා. මොන ප්‍රශ්නයක්වත් උත්තරේ දන්නවා එයා. ඒකට කියන ග්‍රෑන්ඩ් මාස්ටර්. ඒකට කියන ආස්කාර අවඩේම දෙනවා ඒවට. ගින්නස් වාර්තායෙම තියෙනවා එයාට. එතකොට ලෝකේ හැමදේම දැනගත්ත කෙනා අනුවණයා. අනුවණයා. ප්‍රඥාවන්තයා කවුද? කිසිම දෙයකට අහුවෙන්නේ නැති කෙනා. එහෙමයි හොයන්නේ. එතකොට අපි ප්‍රඥාව වඩනවා කියලා එකක් වඩනවා නම් ප්‍රඥා පාරමිතා පුරනවා නම් අපි පුරන්න ඕනේ මොනවටද? කිසිම අටලෝ දාමකට අහුවෙන්නේ නැතුව ඉන්න. එයා තමයි ප්‍රඥාවන්තයා. දැනගත්ත දේ දැනුම. අවුවෙන්නේ නැති දේ ප්‍රඥාව. වටහාගත්ත දේ අවබෝධය. බලන්න දැනගත්ත දේ දැනුම, වටහාගත්ත දේ අවබෝධය. අවුවෙන්නේ නැතුව ඉන්න එක තමයි ප්‍රඥාව. මේ තුන පටලගෙන මිනිස්සු හරියට තේරුම් ගන්න. මිනිස්සු හිතනවා මේ අරකක් දන්නවා, නීතියක් දන්නවා, වෛද්‍ය විද්‍යාවක් දන්නවා, සමාජ විද්‍යාවක් දන්නවා, ආර්ථික විද්‍යාවක් දන්නවා, එතකොට පරිගණක විද්‍යාවක් දන්නවා, ගෘහ විද්‍යාවක් දන්නවා. එහෙනම් මම ගොඩක් ප්‍රඥාවන්තයි නෑ. එයාරි මෝඩයි. එයාරි මෝඩයි. දැනගත්ත දේ කොහොමද ප්‍රඥාව වෙන්නේ? දැනගත්ත දේ දැනුම. කවුරු හරි කියලා දෙනවා, තේරුම් කරලා දෙනවා, විස්තර කරලා දෙනවා. ඒවා හොඳට වටා ගන්නවා. වටාගත්ත දේ අවබෝධය. ඒ එකකටවත් අහුවෙන්නේ ඕම් ප්‍රඥාවන්තයා. එයාව කිසිම කෙනෙකුට අල්ලන්න බෑ. එයා අහුවෙන්නේ අර ලූලා වගේ ඉස්සලා යනවා. එයා ප්‍රඥාවන්තයා. අටලෝ දාමට අහුවෙන්නේ. එයා තමයි ප්‍රඥාවන්තයා. ලෝකේ කවුරු හරි කෙනෙක් අටලෝ දාමට අහුවෙන්නේ නැත්නම් ඒක ලොකුම ප්‍රඥාවන්තයෝ. ප්‍රඥාවන්තලා ඉස්තු වෙන්නේ. උපාධි 25 තිබුණත් වැඩක් නෑ රාගයට අහුවෙනවා නම්. උපාධි 40ක් තිබුණත් වැඩක් නෑ ලෝභයට අහුවෙනවා නම්. හැබැයි එක උපාධියක්වත් නෑ කිසිම දෙයකට අහුවෙන්නේ නෑ. එයා මොනතරම් ශ්‍රේෂ්ඨද? එහෙනම් එයා තමයි ප්‍රඥාවන්තයා. එයා ප්‍රඥා. ඒක අත්තවුරුදු රාතන් වහන්සේට දෙනවා ප්‍රඥාවන්තයි කියලා. හැබැයි මාචාර්යවරුකටවත් දෙන්නේ නෑ ඒක. ඇයි? එයා අහුවෙලා අනන්ත. මේ වෙනකොටත් අහුවෙලා. අර එකකටවත් අහුවෙලා නෑ. නිරෝධ සමාපත්තිය ලස්සන්ට ඉන්නවා. කිසිම දෙයකට අහුවෙලා නෑ. ඥානයක් ඒක. විඥාණය, ඒ විඥානීය ක්‍රියාකාරීත්වය හරියට නිවැරදිව වටහා ගත්තාම ඒක තමයි ප්‍රඥාව. නිවැරදි දැක්ම, පටවි මට්ටමේ දැක්ම ඒක. නිවැරදිව දකින්න ඔයා. එතකොට විඥානීය නිවැරදි දැක්ම දකින්න. ඒක තමයි නිරෝධ සමාපත්තිය. රාත්‍රෙන මොකවත් වඩන්නේ නැහැ. සිත නිවැරදිවම තේරුම් ගන්නවා. සිතේ ක්‍රියාවලිය. නිවැරදි දැක්ම, සිත පිළිබඳ නිවැරදි දැක්ම. අතරවෙනි ඵලය. ආලෝක දාතේ නිවැරදි දැක්ම. මේක දැනගත්තාම යරාත්. එතනින් පස්සේ යාගේ සිතට නැවත ඉපදෙන්න බෑ. කිසිම වේව් එකක ඇටච් වෙන්නේ. ඇයි ඇටච් වෙන්න වේව් එකක් ඇදෙන්නේ? ඒ නිසා යාට ඒ විඥාණයට යන්න තැනක් නැහැ. ඉන්ද්‍රිය නිරෝධ වෙලා යනවා. අනිත් හැමෝටම යන්න තැනක් තියෙනවා. ඇටච්මන්ට් එකක් තියෙනවා. බැඳීමක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ භවයේ යනවා. පටවිය පිළිබඳව නිවැරදි දැක්ම සෝතාපන්න ඵලය. බැඳීම් පිළිබඳව හැඟීම් පිළිබඳව නිවැරදි දැක්ම සකු르දාගාම ඵලය. ඒක පටවිය කියන කසාද බඳිනවා. සකු르දාගාම කියනකට කසාදේ සාර්ථක නැහැ. එයාට ඒක යන්න බෑයි. ඒ බැඳීම් පිළිබඳව හැඟීම් පිළිබඳව ඒ සෙනෙහස පිළිබඳව නිවැරදි දැක්ම එයාට තියෙනවා. අල්ලන්න බෑ. වායුව පිළිබඳ නිවැරදි දැක්ම එයාට කවදාවත් ඒ කියන පටවි ස්වභාවය හැඟීම් ස්වභාව මොකවත්ම නැහැ. එයා ඊටත් එයාට ගි. අනාගාමි කියන රාගේ නැහැ උප්පත්තිය මෙයාට. අරියත් කියලා කියන්නේ ආලෝකය පිළිබඳ සිත පිළිබඳ නිවැරදි දැක්ම. එහෙනම් ඥානය කියලා කියන එකත් ප්‍රඥාව කියන එකත් පොඩි වෙනසක් තියෙනවා. සිතේ පවතින ඥාණය නිවැරදිව දකිනවා. මේම තමයි මේ ඥාණය පවතින්නේ. මේක තමයි සිතේ ඇත්තම ස්වභාවික නිවැරදිව දැක්කාම ඒකම ප්‍රඥා බවට පත් වෙනවා. 80න් තියෙන එක දැනගත්තම 100 බවට පත් වෙන්නේ. ඕකම තමයි එතන තියෙන්නේ. මෙතන පුටුවක් තියෙනවා දැනගත්තේ නැහැ. පස්සේ දැක්කාම පුටුවක් තිබිලා මෙතන දැනගත්තාන් පස්සේ දැන් 100 තියෙනවා. කවුරාන පුටුව පොඩ්ඩක් ඉන්න. මොනවද ඕනේ? පුටුව. ඉන්නක මං දන්නවනේ තන. කොහොමද මෙතන ගිහලා වංගු අරගෙන පොඩ්ඩක් ඉස්සරහට ගිහලා ආයි දකුණට ඇරලා තව මීටර 100ක් ගිහිල්ලා ආයි දකුණට ඇරෙන්නකෝ. එතකොට පුටුව හම්බෙයි. ඇයි එයා දැක්ක නිසා 100 තියෙනවා. කලින් ඒක දැකලා තිබුණ නැහැ. 100 තිබුණ නැහැ. එහෙනම් මේ 100 කියන්නේ මොකද්ද? අඳුනා නොගත්ත 80. එතකොට හැම 80ක්ම අඳුනා ගත්තම ඒකම තමයි 100. ඒතර 100 කියලා එකක් වඩා වැඩි වෙන්නේ නැහැ. අර 80 තිබිච්චදී අඳුනා ගත්තා. අඳුනා ගත්තම ඒක 100 බවට පත් වෙනවා. එහෙනම් ඥානය කියලා විඥානයේ ඥානය මොකද්ද කියලා බැලුවාම අර සිතේ ස්වභාවය ඒ ක්‍රියාකාරී தত্ত্বය නිවැරදි දැක්ම ඒක තිබුණ අපි දැක්කේ නැහැ. එහෙනම් සිතේ ස්වභාවය ඥානය මේකයි කියලා දැක්කාම අර 80න් තිබිච්ච දේ දැක්ක ගමන් 100 බවට පත් වෙනවා වගේ ඥානය ප්‍රඥා බවට පත් වෙනවා. එයා ගොඩාක් ප්‍රඥාවන්තයි. සිතේ ක්‍රියාකාරීත්වය දන්නවා. සිතෙන්නේ විශ්වය හැදුනේ, ලෝකය හැදුනේ. මේ මුළු මා විශ්ව තරලෙම ක්‍රියාත්මක වෙන්නේ සිතෙන්නේ. එම සංස්කාරයක් මට ගන්න සිතන්නේ. ඒක නිවැරදි එක දැක්කයි කියලා කියන්නේ යාතරම් ප්‍රඥාවන්තයෙක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ප්‍රඥාවේ උපරිම ගින් එයා. ඒක තමයි හරියතුන් වහන්සේ. පුළුවන් නම් මොනවාරි දීලා ලෝභය ඇති කරලා බලන්න බෑ. බැරි ගෑනවා. හොඳට අඩුවට ඇඳලා විලි හැරගෙන ගිහිල්ලා යන රාගය ඇති කරලා බලන්න බැරි ගෑනවා. බැරි ගෑනවා. තරහා යන්න මොනවාරි කොලප්පම් කළා විහිළු කරලා hina වෙලා වතුර ගාලා මොනවාරි එහෙම කරලා බලන්න. තරහා යන්නේ මොන අපි බැරි ගෑනවා. බැරි ගෑනයි තරහා අවුස්සන්න බෑ. රාගය අවුස්සන්න බෑ. ලෝ එච්චර ප්‍රඥාවන්තයි. සිතේ නිවැරදි දැක්ම ඒ ඥාණය ඒ අඳුරගත්තා. එයාට තේරෙන අර කට්ටිය හිංසා කරනෝ නෑ. ඒ කට්ටිය හිංසා කරනවයි කියලා එකක් හදාගෙන ඉන්නවා. ලෝකේ හිංසාවක් ලෝකේ නෑ. මම හිංසාවක් වශයෙන් ගන්න තාක්කල් තමයි හිංසාවක් ලෝකේ පවතින්නේ. එහෙම නැතුව මේ මිනිස්සු මාව ගැට ගාලා ගැව්වත් ඉන්සාවක් මට ලැබෙන්නේ නැයි ඉන්සාව වශයෙන් මම අඳුන ගන්න නැති තාක් කලින්සාවක් ලෝකේ නැහැ. දැන් කොහොමද ඉන්සා කරන්නේ? අර මිනිස්සු බැරි ගයිනවා. ඉන්සා කරලා බැරි ගයලා කලකිලා ගිහින් මාන වෙනවා මේ මිනිස්සු. ඇයි ඒක කරන්න වෙන ක්‍රියාවක් නැහැ. ඇයි රාතන් වහන්සේ ඉන්සාව ලැබෙන්නේ නැහැ? උන්වහන්සේ ඉන්සාවක් වශයෙන් එක ගන්න. එයා ගොඩාක් ඥානවන්තයි. ඒ විඥාණය තුළ තිබිච්ච ඥාණය එයා ප්‍රත්‍යක්ෂ කළා. ඒක බවට පත් වුණා. ඒක නිවැරදි දැක්ම දැනගත්තා. ඒක ප්‍රඥාව බවට පත් වුණා. ඒක මම ගොඩාක් දකිනවා මේ ශරීර තාම්බුරන්ගේ චරිතය. පොළු පාරකින් ගානෝ පින්ඩපාත යනකොට. ඒක ගන්න නැහැ උන්වහන්සේ. පාඩුවේ යනවා. පොළු පාරක් වැදුනා. වැදුන බව දැනගත්තා. දැනගත්ත සිත හතරියා පාඩුවේ ගියා. අර මිනිස්සයා වෙව්ලනවා බය වෙලා. මෙච්චර ඉවසීම. ඉතා ගන්න මේක තමයි රාතේගේ ගුණ. ඒ රාතුන්ට සාපේක්ෂව දැන් ඉන්න රාතුන්ව සංසන්දනය කරලා බලන්න මම කියන්නේ ඔබ වහන්සේලාට තේරෙයි ඇත්ත මොකද ඩුප්ලිකේට් එක මොකද්ද කියලා. කියන්න ඕනේ අපි කාටවත් විවේචනය කරන්න ඕනේ අදවතට දැනෙනවා කතාව මොකද්ද කියලා. මේක වඩපු නැති නිසා වඩපු කට්ටිය නැති නිසා මිනිසුන්ට මේක හොයාගන්න බැරි නිසා මිනිස්සු විශ්වාස කළා පිළිගත්තා. ඇත්තම කෙනෙක් හිටියාම මිනිසුන්ට විස්තරේ තේරෙනවා. රාතේ කවදාවත් කෙනෙක් විවේචනය කරන්නේ ඇයි? අටලෝ දාමත කම්පා නොවන කෙනෙක්. තවත් කෙනෙක්ගේ හඩුවක් එලා දකින්නේ. තවත් කෙනෙකුට දොස් කියන්නේ. තවත් කෙනෙකුට රිදවන්නේ, පලිගන්නේ. කෙටියෙන්ම කියනවා නම් අටලෝ දාමට අහුවෙන්නේ නැහැ. එහෙනම් දැන් ඉන්න කට්ටියගේ අඩුපාඩු ටික දකින්නකොට ඒ කියන ශ්‍රේෂ්ඨත්වය නැහැ. රාතේ පලිගන්නවා, රාතේ බනිනවා, රාතේ මේ එලා දකිනවා විවේචනය කරනවා කියන එක ඒක මම දන්නේ නැහැ. එහෙම ධර්මයක් මම අහලත් නැහැ. මට ප්‍රත්‍යක්ෂත් නැහැ. එහෙම එකක් කියන්න මට තේරෙන්නේ නැහැ. මම දන්නේ හටලෝ දාමට කම්පා වෙන්නේ නැහැ කියන එක විතරයි. රාතේ කියන්නේ හටලෝ දාමට කම්පා වෙන්නේ නැහැ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් එලා දකින්න නැ විවේචනය කරන්නේ. බණින කෙනාගෙන් බැනුම් අහගෙන ඉන්නවා. පස්සේ යන ඔබාන්සේ බැන්නද මට? එයා කියන මෙච්චර බයින ඔබාන්සේට තරහා යන්නද? ඔබාන්ත බැන්නද කියලා බණින්න එපාය. කියලා බණින්න එපාය. එතකොට තමයි අර තේන්නේ බැන්න බවවත් උන්වන්සේ දන්නේ. ඒ කියන්නේ අටලෝ දාමට කම්පා වෙන්න නින්දා ප්‍රශංසා කියලා දෙකක් තියෙනවා. ඒ දෙකටම අහු වෙලා නැහැ. ඒකනේ බණින එක කියලා බණින්න එපාය. ඔබාන්සේ බණිනකොට මට දැනුවත් කළා නා. ආ දැන් බයිනවා කියලා මම 100න් එක අහ ගන්නවා. ඔබාන්සේ කිව්වේ නේ නම් මුලේ ඉඳලා ආපහු කියන්න පුළුවන් දායිත්මත්වන් කියලා කිව්වම අරුණන්සේ බයින්න යනවා යන්න. ඇයි නින්දා ප්‍රශංසා දෙකට අහු වෙලා නැහැ. ඒ නිසා අර නින්දාව අහු වෙලා නැහැ. අද ඉන්න කට්ටිය ටිකක් බැනලා බලන්නකො ඔබාන්සේ. ආයි මේ ලංකාවේ වත් කාලෙන් ඩම් වෙන්නේ නැහැ. ලංකාවේ වත් කාලෙන් ඩම් වෙන්නේ නැහැ. සම්මුතියක් නැහැ. ඒතුව ලෝකයක් උන්වහන්සේට සාපේක්ෂව නැත්තම් සම්මුතිය පවතින්නේ කොහොමද? ලෝකයක් තියෙන්න පායේ ලෝකයේ තුල සම්මුතියක් හදන්න. රාතේකට ලෝකයක් නැහැ. ලෝකයක් නැති කෙනෙකුට සම්මුතියක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සම්මුතිය නිදාස්. විනය දාලා තියෙන සම්මුතියට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ විනය කර්ම කරන්නේ නැහැ. රාතන් වහන්සේ නම පින්දපාත යනකොට වළඳ වළඳ වඩිනවා. එහෙනම් මේ වළඳුවොත් වළඳගෙනම යන්න කියන්න. නවත් යන්න නැතුව මේ වාඩි වෙන්න එපා. එතකොට ආවත් වැළඳුවොත් එක කටක් හරි ඉවර වෙනකන් ඇවිද ඇවිද වළඳන්න කියන්න. එතකොට වළඳලා වැඩියොත් වැඩලා වැළඳුවොත් මේ නැකිටින් නැතුව වළඳන්න. ඇවිද ඇවිද වළඳන්න එපා. ඇවිද ඇවිද වළඳොත් වැඩින් නැතුව වළඳලාම ඉවර කරන්න කියලා. බලන්න අරකට සාපේක්ෂව දැන් මම ඉතින් අර කැවතක් වශයෙන් දැක්කේ නෑ. ඒක තමයි තපස් වෙන්නේ. අපිත් එහෙම තමයි දන්නේ. බැරි වෙලාවත් බඩගිනිය කියලා එක කටක් ඇවොත් පාත්‍රෙ බිම තියන්න බැඳ ගන්න බෑ. ඇවිදලාම වළඳලා ඉවර කරන්න ඕනේ. වාඩි වෙලා වළඳන ගමන් නැගිටින්න ඕන නැගිටින්න බෑ. වළඳලාම තමයි නැගිටින්න ඕනේ. ඒක තමයි විනය. ඒක තපස් වෙන්නේ මොකක්ද දන්නවද? ඇවිදගෙන වළඳනකොට ඒ සෛලවල ක්‍රියාකාරීත්වය වෙනස්. වාඩි වෙලා බලන වළඳනකොට එයාගේ ශරීරවල ක්‍රියාකාරීත්වය තීටා. තීටා. තප්පරයකට මේ වට 7ක් විතර කැරකෙන්නේ. හැබැයි නැකිట్లా ඇවිදිනකොට එයා බීටා. ක්‍රියාක ඔක්කොම ඉන්දන ඔක්කොම වැඩ කරනවා. එතකොට බීටා මට්ටමේ භ්‍රමණය වෙනකොට තප්පරයට වට 40ක් විතර භ්‍රමණය වෙනකොට ආහාරය දැම්මාම ඒකට ගැළපෙන විදිහට කය ඇදගෙනවනේ. එතකොට මේ පළවෙනි ආහාරය ආවම එයා හැඩගැිනව මෙන්න මෙච්චර වේගයකින් මෙයා එන්නේ මේ වේගයකින් මෙයා වඹරන්න ඕනේ මෙයාව ජීර්ණය කරන්න ඕනේ මේ බඩවැල් වල මෙච්චර කිමිකල් එකක් හදන්න ඕනේ මෙච්චර වේගෙන් එනකොට මෙච්චර ඉක්මනට මේක ජීර්ණය කරන්න කයට අග්ගල හැඩගෙන එක තප්පරයට විසක් මෙතනට ගියාම මුළු ඇඟටම විනාඩියකට යන්නේ නැද්ද තප්පර 30ට නයා ගාපු ගම මැරෙනවනේ විනාඩි 10ට මේ සම්පූර්ණ විස සරදගත වෙන්නේ නැද්ද එනම් මේම කරනකොට ටග්ගල යනවා කයට එතකොට එක සංඥාව ගියකම කය මැඩගැහිලා ඉවරයි. ඉටිපසකේ වාඩි වෙලා විවේක ගත්තාම අර කය සම්පූර්ණම අර පද්ධතිය අදලා තියේදී මේක වෙනස් කරන්න බෑ. ඇයි? ආහාර එනවා අර ක්‍රියාවලිය වෙනස් වෙලා. ඒතර අරක ජීර්ණය කරගන්න බෑ. ගොඩක් දුර වමන යනවා. එහෙම නැත්නම් බඩේ කැක්කුමක් එනයි අර පද්ධතිය වෙනස් වෙලා. ඒ නිසා වේගවත් ක්‍රියාවක් තියෙනකොට කයට යමක් දැම්මම ඒ වේගෙ එහෙමම නඩත්තු කරන්න. ඒක එහෙමම ජීර්ණය වෙලා යනවා. නිවිල ඉන්නකොට කයට යමක් දෙනකොට ඒකට ඇදගෙන එනවා නිවිලම දෙන්න ඉවර වෙනකම් ඒක වෙනස් කරන්න එපා ඒක තමයි ඒක තියෙන විද්‍යාව 80න් තියෙන දේ 80න් තියෙන දේ 100න් දැනගත්තේ එයා තමයි ඒක දැනගන්නේ දැන් 80න් තිබුණානේ 100 පවත්තලා මේක 100න් දැනගත්තනේ ඒ දැනගත්ත කෙනාම තමයි අර ඥානය කියන එක ප්‍රඥාව කියලා හඳුනගන්නේ ඒකනේ රාත් මාර්ගයේ ඵලය කියලා එකක් තියෙන්නේ එතන ඒ ගැප් එකක් තියලා තිනේ ඒක. අර පඤ්ඤාව කියලා දැනගත්ත කෙනා ආයි එයාට පස්සට එන්න බෑ. හැබැයි ඥානයේ විඥානයේ තුල සිත තුල මේ ඥානයක් තියෙන්නේ. ඒ ඥානය හඳුනාගත්ත කෙනා රාත් මාර්ගේ ඉන්න කෙනෙක්. එයා රාතෙක් නෙමෙයි. ඒකම තමයි ප්‍රඥාව වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කළාම ඒ සිතේ නිවැරදි දැක්ම. පටවිය නිවැරදි එකක් නෙමෙයි. සිතේ නිවැරදි දැක්ම ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් පුද්ගලයා නෑ. ඒ නිසා ඒකට සත්‍යයක් නෑ එතන. දැනගත්ත කෙනෙක් නෑ. 80ත් 100ත් දැන් අපි තුල තියෙනෝනේ. 80ත් 100ත් දෙකම තියෙනවා. ඇයි අපි 100න් ඒක දැනගන්නේ? දෙකම තියෙනවනේ ඉතින් ප්‍රශ්නයක් නෑනේ. ඉපදීම නවත්තන්න ඕනේ නම් 100 දැනගන්න ඕනේ. අරකත් රහත් වෙන්න ඕනේ පිරිනිවන් පාන්න ඕනේ නිසා ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. නැත්නම් එයා එතන නවතිනවා. එතන ඉර වෙනවා. ඒකේ නිදාස් වෙන්න ඕනේ. පටවියෙන් නිදාස් වුණා, ආපෙන් නිදාස් වුණා, වාතෙන් නිදාස් වුණා, ආලෝකිනු නිදාස් වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරන්නේ ඥානීය තුල ඉන්න කෙනානේ, රාත් මාර්ගේ ඉන්න කෙනානේ. ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ සිතේ නිවැරදි දැක්ම දැක්කට පස්සේ ප්‍රඥාවෙන් යා රාතික් බවට පත් වෙනවා. පත් වුණාම කෙනෙක් නෑ. පටවියත් කෙනෙක් ඉන්නවා. දැන් මෙතන ආයස්මතුන් කෙනෙක් ඉන්නවා. ආයස්මතුන් කෙනෙක් ඉන්නවයි කියලා දන්නේ. කලින් දන්නේ නෑනේ. ඇයි? 80න් හිටියේ. හැබැයි දැන් 100න් දකින්නවා. දැන් කෙනෙක් ඉන්නවද? දැන් කෙනෙක් නෑ. 100න් දැක්කනේ. එහෙනම් කලින් කෙනා හිටියා දැක්කට පස්සේ කෙනා නෑ. අරකේ විඥානීය කින තැන දන්න කෙනාට කෙනෙක් ඉන්නවා. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ සිතේ නිවැරදි දැක්ම ඇති වුණාම කෙනා නැතු වෙනවා. මේක රාහත් ඵලය කියන එකට තමයි නිවැරදි දැක්ම කියලා කියන්නේ. අරක සම්මාදිට්ඨිය පටවියේ. මේක ආලෝකය. එහෙම නැත්නම් චෛතසිකයේ නිවැරදි දැක්ම. මේක රාහත් බෝධිය. රාහත් බෝධිය කියලා කියන එකෙත් නිවැරදිම හෘතය දීලා තියෙන්නේ. මිනිස්සු ගොඩාක් ඒක දන්නේ. රාහත් කියලා කියන්නේ මොකද්ද? බලන්න මේ කොල්ලා මෙතන හිටියා කොහේ රාහත් වුණාද? ඒ කියන්නේ නැති වුණා කියන එකනේ. බෝධිය කියන්නේ අවබෝධය. අවබෝධයෙන් නැති වුණාය. අවබෝධය තුලින් එයා අතුරුදන් වුණා. ඒ කියන්නේ ප්‍රඥාව තුලින් එයා විසිරිලා ගියා. නැති වෙලා ගියා. ඒ කියන්නේ පුද්ගලයා සත්‍යය ඒ නැති වුණා කියන එක. ඒකයි රාත් බෝධිය කියලා කියන්නේ. බෝධිය කියන්නේ අවබෝධය. අවබෝධය තුලින් එයා නැති වුණා. ඒ කියන්නේ පටවි අවබෝධය තුලින් පටවින් එයා නැති වුණා. දැන් පටවියේ නැහැ එයා. ආපෝ අවබෝධය තුල හැඟීම තුලින් සෙනෙහස තුලින් ආදරය තුලින් මෛත්‍රිය තුලින් හිතවත් තුලින් මේ ඔක්කොම ආපෝ. ඒක තුල තියෙන අවබෝධයෙන් ඒකේ නැති වුණා යා. වායෝ තුල තියෙන ඒ ධර්මතා පිළිබඳ සංස්කාර තුල පිළිබඳව පුංචි පුංචි සියුම් ධර්මතාවයන් පිළිබඳ ඒ තිබිච්ච අවබෝධය තුලින් එයා නැති වුණා. අතනදී සිතේ නිවැරදි දැක්ම තුලින් ඒ නිවැරදි අවබෝධය තුලින් එයා නැති වුණා. ඒකට අරියත් වුණා. රාත් වුණා කියලා කියනවා. නැති වුණා. තියෙනවා. ඒ ඔක්කොම අර්ථ දීලා තියෙන්නේ. ඒ අර්ථ තේරිලා නැහැ අපිට. උපාසක කියන එකත් ඒකනේ. උපාය වඩන්න. මොනවටද? අටලෝ ධාමෙන් බේරිලා ඉන්න. ලෞකික ජීවිතෙන් බේරෙන්න, ඒ කාම ලෝකෙන් නිදහසෙන්න උපාය පුරුදු කරන්න. ඒක උපාසක. එතකොට එහා කරන්න ඕනේ මොනවද? උරපලාව දාගෙන මේ උපායක් වඩනවා. මොන උපායද? ඒකින කෙලෙස් වලින් නිදහසෙන්න. පැවැත්ම නිදහසෙන්න උපාය පුරුදු කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපාය වඩනවා. එතකොට මේ හැම වචනයක්ම හරියට දීලා තියෙනවා. ඒ වචනවල අර්ථයවත් අපි හරියට දන්නේ නැහැ. දැනගන්න නැත්තේ ඇයි දන්නවද? පසුකාලන විජාතිකය ඇවිල්ලා ඒවා පාඩම් කරලා අපිට කියලා දෙයිනේ. ඒ නිසා එදාට දැනගමු කියලා අපි ඒව දැනගන්නේ. නැත්නම් අපි කල්ලාත් ඒව දැනගන්නව ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ඌමනා කට්ටිය ඇවිල්ලා පාඩම් කරලා අපිට කියලා දෙයි. එදාට කිසිම වියදමක් නැද නිකන් ඔයේ වාඩි වෙලා ආගන්න එකනේ නිකන් මොකටද ඩික්ෂනරි පෙරලන්නේ කියලා. ඒකත් එක්තර තීන මිද්‍රයක් තමයි. අනිත් අය ඇවිල්ලා කියලා දෙනකන් අපි ඉන්නවා. ලෞතරා බුදුවරයෙකුත් පාල වුණාම එහෙම එකක් තමයි තියෙන්නේ. කවදාරි ලෞතරා බුදු කෙනෙක් පාලලා අපිට මේක අවබෝධ කරලා දෙයි. ඒගොල්ලෝ අවබෝධ කරන්නේ නැහැ. කවුරු හිටියත් නැතත් බුදුවරේ පාලුණා නැතත් අපි මේකෙන් ගොඩ යනවා. කොමරි මේක වඩනවා. පච්චේක බුද්ධ හරි ශ්‍රේෂ්ඨයි. කවුරු හිටියේ නැති වුණත් අපි ගොඩ යනවා. ගොඩාක් කට්ටිය එහෙම නැහැ. ආමන්න ඊළඟ බුද්ධ ශාසනය කියලා කිසිම දෙයක් නෑ. උන්වහන්සේ පාරමී පුරලා ඔක්කොම අවබෝධ කරනවා. අපිට නාගෙන ඉන්නේ ඉඟුරු ප්ලේන්ටියක් අදලා පොඩ පොඩ බිබි ආගෙන ඉන්නවා. හරි ලස්සනයි මේ පාරමිතාව. කිසිම දෙයක් වඩන්නේ නෑ. කිසිම දෙයක් පුරන අනුන් පුරලා අනුන් අටමස් නේනාර දීලා ගුටි කාලා දුක් විඳලා ඉපදිලා හැමදේම අවබෝධ කරාම වාඩි වෙලා සන්නිජ පංකකයි කාගෙන ඉන්නවා. කොහොමද මේ පාරමිතාව? එහෙම මිනිස් කණ්ඩායමකුත් ඉන්නවා. අනුන්ගේ පහණෙන් එළිය බලන්නේ. තමන්ට කියලා එකක් වඩා ගන්න. පවතින සාතනිය තුල නිවන් දකින්න. ඒ පවතින වර්තමානයේ තුල තියෙන ධර්මයෙන් තමන්ව ගොඩ දා ගන්න. කවුරුරි කෙනෙක් කියලා එක කරනකම් බලන්නේ.